දැන් පුදුමයා වනේ ඔන්න දාලා තියෙනවා UMP විරෝධ මැයිරැලියක් කියලා. මැයිරැලිය මන්දා නැටිලා තියෙන්නේ වැඩ කරන ජනතාවට පක්ෂව. කවුද අපිට විරුද්ධ වෙන්නේ? මොකද්ද අපි කරපු වැරද්ද? අපි එක වැඩ කටුත්තක් කරන එක වැරද්දක් නෙමෙයි. මේ රාජපක්ෂ රෙජිමේ නැති කරන්න. මේක නැති කරන්න අපි ඔක්කොම එකතු කරා. දැන් කියනවා UMP විරෝධ මැයි දිනයක් ඇති කරන්නලු. මොකද්ද UMP විරෝධ? එහෙනම් අද මේ රටේ ජනතාවට විකල්ප දෙකක් තියෙනවා. කොයි පක්ෂය වුණත්. අපි ඔක්කොම රට වෙනුවෙන් පාර්ලිමේන්තුව ආණ්ඩුවක් කරලා වැඩ කරනවද? අපේ ප්‍රතිපත්ති ආරක්ෂා කරගෙන නැත්නම් රට ගැන හිතන්නේ නැතුව අපි UMP නැති කරන්න යනවද? UMP නැති කරන එකද ලොකු එක? රට හදන එකද ලොකු එක? අන්න ඒකයි මං අහන්නේ. එහෙනම් අද තමන්ගේ බංකොලොත් භාවය ප්‍රජාතන්ත්‍රය එපා කියන අය තමයි UMP විරුද්ධකම ගැන කතා කරන්නේ.